දේශනාව සඳහා සදහවතුනි අපි ගෞරවයෙන් ආරාධනය කළේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝද්ධාරාම විහාරාධිපති පූජ්‍යපාද බෙලිගල මීමුරේ ධම්මවංශ ගෞරවනීය ස්වාමින් දයානන් වහන්සේට ධර්ම ශ්‍රවණයට පෙර අපි සාදුනාදියක්දී නමස්කාරය කියමු. සාදු සාදු සාදු අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරිමානි ගහපති අගති ගමනානි කතමානි චත්තාරි දන්දාගතින් ගච්ඡති බොමෝහ බයාගතින් ගච්ඡති මෝහ අගතින් ගච්ඡති ඉති. අද මෙම ධර්මානුශාසනාවට සවන් දෙන සදහබර පින්නතනි, අපේ ජීවිතවල උත්සව සමයන් පවතිනවා. එබඳු උත්සව සමයක් තමයි අප පසු කරන අවුරුදු උත්සව සමය. මේ සමයේ සතුට සරල සතුටක්, බාහිර වින්දනයන් සොයාන දෙයක්, ආගමික බවක් එහි දකින්ට නැහැ. සරල සතුට, හාස්‍ය වැනි දේවල් තමයි දකින්න තිබෙන්නේ. නමුත් අපට ගස්වැල් මල් වලින් පළ වලින් බර වෙන පරිසරයේ උණුසුම් මැකී යන ගතට සිතට සුවගෙන දෙන පරිසරයක් උදා වෙනවා අවුරුදු පහ වෙන විට. සාමාන්‍යයෙන් අපි ඒට මැයි මාසය කියලාත් කියනවා, ආගමික වශයෙන් ගත්තල වෙසක් මාසය කියලාත් කියනවා. එහෙම පවසන විට අපේ බෞද්ධ පින්නතුන්ට එහි විශේෂත්වයක් මතක් වෙනවා. තවත් ප්‍රථම ගණයේ උත්සව සමයක් තමයි වෙසක් සමය කියලා කියන්නේ. ඊට හේතුව අප මේ පැහැදිලි කරන කරුණු ලොවට හෙලිපෙහෙලි කළ උත්තමයන් වහන්සේගේ උපත සම්මා සම්බෝධිය පරිණාමය කියනා වූ මේ තුන් බුද්ධ මංගල්‍යයන් බෞද්ධයින් මහත් ඉහලින් සමරන සමය බැවින්. එසේ වුවද අප මෙහිදී තේරුම් ගත යුතු කරුණක් තිබෙනවා. අපි හිතමුකෝ අවුරුදු උත්සව සංවිධානය කරන ලබන්නේ පෘථග්ජන සමාජය විසින් කියලා. එවිට ඔවුන්ට කැමති ආකාරයට වින්දනයන් පසුපස යන්න බාධාවක් නැහැ. නමුත් වෙසක් යනු අවුරුදු උත්සවයේ සමරනවා වගේ සමරන්ට ඕන එකක් නෙවෙයි. බාහිර සරල වින්දනයන් පසුපස යා යුතු එකක් නෙවෙයි. ඒ අධ්‍යාත්මික සුවය ලොවට හෙළි කර දුන්නා වූ සමය වශයෙන් සලකන විට සදහවත් බෞද්ධ පින්නතුනුත් සවිය යුත්තේ අධ්‍යාත්මික සුවයයි. එසේ වුවද අධ්‍යාත්මික සුවය කරා ළඟා වෙන සහ ඒ මංසිතෙත් සොයන අය ඉතා විරලයි. අර පෘථග්ජන සමාජයේ මේ වෙසක් වගේ උත්සව සමයකුත් තවත් අර අවුරුදු උත්සව සමය වගේම වෙළඳාමට සරල වින්දනයට තැන දෙන සත්ව බවට පත් කරගන්න උත්සාහ කරනවා. මේ වන විටත් විහාරස්ථාන භූමිය ඇරුණ විට විහාරස්ථාන භූමියෙන් පිටස්තරව ඔය ඒ වගේ දවස්වලත් මහමගට බහින ජනතාව ඉලක්ක කරගෙන විවිධ කෙලිසෙල්ලම් ඒ සමයන් තුලත් අපි දකින්න ලබනවා. ආදායම් මාර්ග වශයෙන් යම් යම් දේවල් යොදා ගැනීම ඇතැම් විට සදාචාර සම්පන්න නොවන දේවල්. මේ නිසා අපේ බෞද්ධ පින්තුන් විශේෂයෙන් කල්පනා කරන්න ඕන වෙසක් සමය එබඳු මුදලාලිලාට යට වෙන්න දෙන්න නරකයි. වෙසක් සමය අපි වෙසක් සමය වශයෙන් සමරන්ට ඕන මතු කරගන්න ඕන. එබැවින් පෘථග්ජනයින් එය තවත් බාහිර උත්සව සමයක් පැත්තට ඇදගෙන යන්න උත්සාහ කරાવી. වෙසක් සමයේ සංකේතවත් කරන්නේ නොවන බව තේරුම් ගන්නට අපි ඔබ හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕන, උත්සාහ කරන්න ඕන, ඥානවන්ත වෙන්න ඕන. මේ පිළිබඳව කරුණු පැහැදිලි කරමේ අදහසින් යුක්තව තමයි මා ඔබට අඟුතර නිකාය චතුක්ක නිපාතේ පවතින ආවය අගති සහ නාගති කියන සූත්‍ර දෙකට අදාළ පාඨයක් ගනු ලැබුවේ. චත්තාරි මානිග බික්කවේ හෝ ගහපති අගති ගමනානි. ගති අගති කියන වචන අපි තේරුම් ගන්න වෙනවා. සාමාන්‍යයෙන් ඔබ අසා ඇති සුගති දුගති කියන එක. එතකොට දුගති අපායට යන පාර. සුගති මනුස්ස ලෝකයේ හෝ දිව්‍ය ලෝකයට යන පාර. එහෙමයි ගති යදිලා තියෙන්නේ. එතකොට ගති කියන එක අපට ගන්න පුළුවන් මාර්ගය වශයෙන්. ගති වලට අයන්න දාපම අගති කියවහම මාර්ගයෙන් පිටපැනීම. අන්න එහෙම මේ සමාජයේ ජීවත් වෙන්න යාමේදී ස්ත්‍රී පුරුෂ කිහිපෙදි ભેදයෙන් තොරව තිලෝගර බුදු පියාණන් වහන්සේ වදාළ සදහම් වටහා ගන්නට අනුගමනය කරන්න නොහැකුණොත් සමස්ත සමාජයම මේ අගති ගමණයටපත් වෙනවා. ඒවා කරුණු හතරක් පෙන්වනු ලබනවා. මුලින් මට කියුණේ තුනයි මේ මොහොතේ පැහැදිලි කරනකොට මම හතරම කියනවා පැහැදිලි කරනු ලබනවා. කතමානි චත්තාරි මොනවද මේ පාරෙන් පිට යන ගම? මෙතන පාර කිව්වහම මහ පාර නෙවෙයි. සමහර විට මේ පාර සසර දුකින් අතවදීමේ පාර. මේ පාර කියන එකෙන් කියන්නේ. නමුත් මේ පාරෙන් පිටස්තර වීමක් සිදු වෙනවා සමාජයේ. චන්දාගතින් ගච්ඡති පළවෙනි කාරණාව. ඡන්දය නැමැත්තෙන් අගතියට යනවා. ඡන්ද කියන වචනේ සාමාන්‍යයෙන් ආගමික ව්‍යවහාරයෙන් පරිබාහිරවත් ඔබ භාවිතා කරලා තිබෙනවා. ඔය මැතිවරණ සමයේදී ඡන්දය දෙන ස්ථානෙට කියන එක. ඒිනුත් කියන්නේ ඡන්දය කියන්නේ කැමැත්ත කියන එකයි. කතරේ පාවිච්චි කරන්න කැමති පැත්තට. නමුත් ඊට එහා ගිය දෙයක් තමයි මේ මෙතන මේ කැමැත්තෙන් අගතියට යනවායි කියලා පෙන්වන්නේ. සාමාන්‍යයෙන් ඡන්දය කියන වචනට මුලින් ධර්මයේ ගන්න වෙනවා තවත් අර්ථයක් කාමච්ඡන්ද කියලා. එතකොට කාමච්ඡන්දය කියන එකේ තේරුම අපලෝක ජීවත් වීමේදී අපට මේ අරමුණු රසයන් විඳින්න දොරවල් පහක් ලබා දී තියෙනවා. අයවෙන් වින්දන කරන එකට අපි කියනවා රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම සහ ඒ ආශ්‍රයෙන් සකස් වෙනව මනෝද්වාරයේ මුල් කොටගෙන ධම්මකාම කියලා. එතකොට මෙන්න මේ කැමැති ආකාරය පිළිබඳව කතා කිරීමේදී එහිත් අගතියට යamak තියෙනවා කියලා කියනවා. ඡන්දයෙන් අගතියට යනවා. කැමැත්තෙන් අගතියට යාම. කැමැත්තෙන් අගතියට යාමේදී සරල මට්ටමින් ගත්තල සුදුස්සාට සුදුසු තැන වෙනුවට ධනිය හෝ දේශපාලන බලය හෝ තවත් දෙයක් ප්‍රදාගෙන නුසුදුසුක තැනට පත් කිරීමත් ඡන්දයෙන් අගතියට යාම. ඒ වගේම අරමුණු රසයෙන් විඳීමේදී අරමුණෙහි ඇති යථා ස්වභාවය තේරුම් ගන්නේ නැතුව තමන්ට කැමති පරිදි ඒ කාමයන් සකස් කර ගැනීමත් අගතියට යාම. දැන් ඔය ඉන්ද්‍රයන් පිනවීමේදී සාමාන්‍යයෙන් ඉන්ද්‍රයන් පිනවීමේදී කැමැත්තක් පවතිනවා. නමුත් ඒක විකෘති වීම තමයි කාමච්ඡන්ද කියලා පෙන්වන්නේ. එවිට ඒක ඒකාකාරී වන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඒකට පැහැදිලි කරන ලබන්නේ භින්න රුචිකත්වය කියලා. රුචිකත්වය එකම දෙයක් සම්බන්ධයෙන් එක හා සමාන වන්නේ නැහැ. බෙදුන රුචිකත්වයක් පවතිනවා. රූපයක් සම්බන්ධයෙන් වෙන්නට පුළුවනි, ශබ්දයක් සම්බන්ධයෙන් වෙන්නට පුළුවනි, ගන්ධයක් සම්බන්ධයෙන් වෙන්නට පුළුවනි. ඒවායේ එක එක පුද්ගලයාට රුචිකත්වයේ විවිධත්වයන් පවතිනවා. එකම දෙයක් සම්බන්ධයෙන් අදහස් වෙනතුහොත් සමහර විටය ශබ්දයක් වශයෙන් ගත්තල ඇතමෙකුට ඒ ඉතා රුචි, ඇතමෙකුට එයා ඉතා කර්කසයි, ඇතමෙකුට එයා ඒ ඉතා මෙහෙරි, ඇතමෙකුට ඉතා අමෙහෙරි, ඇතමෙකුට කරදරකාරී. මෙන්න මේ විදිහට මේ තමන් විසින් මේ ඉන්ද්‍රිය ගෝචර ලෝකයේ සැප විඳීමේදී තමන්ට සත්‍යය හිතන ප්‍රත්‍යක්ෂයක් ගොඩනගා ගන්න ලබනවා. ඔය ත්‍රිපිටකයේ පවතිනවා පංචරාජ කියලා සූත්‍රයක්. මේ පංචරාජ සූත්‍රයේ මේ පිළිබඳව රහසක් නැත්තම් සටහනක් තබා තිබෙනවා බුදු පියාණන් වහන්සේ. රජවරු පස් දෙනෙක් එකතු වෙලා පෞද්ගලිකව සතුට වෙන අවස්ථාවන්හිදී ඔවුන් අතර විවාදයක් ඇති වෙනවායි කියලා තියෙනවා. වඩා සැප ඇසට හමු වෙන දේද, කනට හමු වෙන දේද, නාසයට හමු වෙන දේද, දිවට හමු වෙන දේද, කයට හමු වෙන දේද කියලා. පස් දෙනා උත්තරයක් දීලා තියෙන්නේ වඩාත් සැප එක්කයකට රූපය, තව කෙනෙකුට ශබ්දය, තව එක්කෙනෙකුට ගන්ධය, තව කෙනෙකුට රසය, තව කෙනෙකුට ස්පර්ශය. ඔවුන්ට එකඟතාවයකට එන්න බැරි වෙනවා. එබැවින් ඔවුන් මේ සඳහා විසඳුමක් ලබා ගැනීමට බුදුරජාණන් වහන්සේ වෙත ගොස් මේ ගැටලු ඉදිරිපත් කරනවා. ඔබ වහන්සේ මොකද්ද මේ පිළිබඳ ධර්ම අදහස යැයි විමසුව විට උන්වහන්සේ දීලා තිබෙන්නේ එහෙම එකක්වත් ලොකුයි කියන එක නෙමෙයි. යමෙක් යමක් ලොකුකට සලකයිද? එවිට ඔහුට ඒ ලොකුයි කියන එක. අන්න එහෙම තමන් විසින් පෞද්ගලිකව යම් දෙයක් සීමාව ඉක්මවා අන්තයකට යාම තමයි මේ ලොකු කරගැනීම නැත්තම් ඡන්දය කියලා කියන තාමච්ඡන්ද කියලා කියන්නේ. මේ සම්බන්ධයෙන් මා මේ ඉතුරු කාරණා පැහැදිලි කරන්නට මත්තෙන් තව යම්කිසි අරුත් පැහැදිලි කිරීමකුත් කරන්න ඕන කියලා හිතනවා ඔබතුමන්ලාට ඔබතුමියන්ලාට. ඒ තමයි මේ අගතිගාමී වෙන්නේ පෘථග්ජන පුද්ගලයා. පෘථග්ජන නම් ඔවුන් මේ කාරණාවලදී නියත වශයෙන්ම අගතිගාමී වෙනවාමයි. එතකොට පෘථග්ජන භාවය තුල අපි අගතිගාමී නොවෙන්න උත්සාහ කළාට ඒක කරෙන්නේ නැහැ. වදනෙන් කොතරම් කතා කරත් කොතරම් නීති රීති පනවා සාධාරණ කරන්න උත්සාහ කළත් ඒ පෘථග්ජන ස්වභාවයේදී තමා සහ තමාගේ කියන සංකල්පය මතුවන විට තමාට සහ තමාගේ අයට මුල් තැන දෙන්න හෝ වැඩිමනස් සැලකිලි දක්වන්න හෝ පෙළවෙනවා. මෙය දේශපාලන පත්වීමකදී වෙන්න පුළුවන්, විභාගයකදී ලකුණු දීමකදී වෙන්න පුළුවන්, ඉඩමක් බෙදීමකදී වෙන්න පුළුවන්. ඒ විදිහට ඒක අර සාධාරණත්වයේ ඉක්මවා යන ස්වභාවයක් මේ තමා සංකල්පය ආපහම සිදු වෙනවා. ඉතින් මෙය අපි පැහැදිලි කරන ලබන්නේ ඒ කාරණා සාධාරණ විසඳීම සඳහා පමණක් සීමා කොටගෙන නෙවෙයි. එයින් සිදුවෙන පරිහානියක් තිබෙනවා ජීවිතේට. ඒක ධම්මපදයේ පවතිනා වූ තවත් ගාථාපද දෙක නැත්නම් ගාථා දෙකක මැනවින් සඳහන් කරලා තිබෙනවා. ඒ ඉදිරිපත් කරන්න මත්තෙන් මම මේ ඉතිරි පද දෙකත් පැහැදිලි කරලා ඉන්නවා. අපිට මේ අගතියට යාමෙන් සිදුවෙන හානිය තේරුම් ගත්තම තමයි නාගති නැත්නම් නාගති ගමනානි අගතියෙන් තොර වෙන්න පුළුවන් මාර්ගය හොයාගන්න පුළුවන් වෙන්නේ. දෝෂාගතින් ගච්ඡති කියන්නේ කොටස. ඔබ දන්න වචනයක් මේක. මේ දෝෂ කිව්වහම දොස් කියන එක නෙමෙයි තරහව කියන එක. යම්කිසි පුද්ගලයෙකුට තමන්ගේ වර්තමාන ආරම්මණයට තරහව આવොත් තරහෙන් ක්‍රියාත්මක කරන්නාට ක්‍රියාත්මක වෙන්නාට කිසිවිටක සත්‍යයක් සාධාරණත්වයක් දහමක් පැටහෙන්නේ නැහැ. මන්දයත් ඔහු දේශෙන් අන්ධ වී ඇති බැවින් පිළිගනු බුදුපියාණන් වහන්සේ තවත් ඇතැම් සූත්‍රවල වදාරනු ලබනවා කුද්දෝ අත්තං නජානාති කුද්දෝ ධම්මං නපස්සති කියලා. කුද්දෝ කියන්නේ ඔය කිපෙනවා කියන එකට. ඒකට අර්ථයක් යහපතක් දකින්නේ නැහැ, ධර්මයක් දකින්නේ නැහැ වුණ පුද්ගලයයි කියලා කියනවා. අන අප මේකට සඳහන් කරන්නේ ආවේශ වෙනවායි කියලා. මේ හොඳට ඉන්න මිනිස්සේ නැත්තම් හොඳට ඉන්න කෙනෙක් මෙබඳු හැඟීමක් හිතට ආවපුවහම ගන්න තීරණ සම්පූර්ණයෙන්ම වැරදි, විනාශකාරී. ඒ වගේම මේ ආවේගශීලී බව අන් අය මත මුදාහරමින් ජයග්‍රහණය කරන්න තමයි උත්සාහ කරන ලබන්නේ. මේ දේශයේ ස්වභාවයම ධර්මානුකූල නොවන විට බාහිර කෙනෙක් මත පටවන එක සහ බාහිර කෙනෙකුට දේශෙන් පහර දෙන එක. වදනින් හෝ මුගුරකින් හෝ ආදී වශයෙන්. එහෙම තමයි ඔහුගේ හිතේ හටගත් ආ වූ අසහනෙන් ඔවුන් නිදහස් වෙන්න කල්පනා කරන්නේ. ඒ අන් අයට පහර දී නිදහස් වෙන්න හදන ගතිය මිනිස් ගතිය නෙවෙයි පින්වතුනි. ඒකට කියන්නේ සත්ව ගතිය ත්‍රිසං ගතිය කියන එක. දැන් ඔය සර්පයා වැනි සතෙක් නායක වෙන සතෙක් ගත්තාම ඔහු නිදහසේ යන්නේ අනාන්තරේ. නැත්තම් මහා පාරේ කොතන පහරි. ඌට අපින් කරදරයක් නැහැ. නමුත් අපි දැකලා ඔහු බය වුණොත් බය හේතු කරගෙන තමයි අපිට පහර දෙන්නේ. අපි බය වුණේ නැත්නම් ඌ බය වෙන්නේත් නැහැ. අපිත් බය වෙනවා, ඌත් බය වෙනවා. එතකොට බයෙන් ගැලවෙන්න පහර දෙනවා. අන්න ඒ වගේ ස්වභාවයක් තමයි මේ පී යම්කිසි බඳු අගතිගාමී තත්යකටපත් වුනහම අපට මේ මහා විශාල කරදරයක් දුක. ඒයින් වහාම අපිට අත මිදෙන්න ඕන වෙනවා. අත මිදෙන්න අපි ධර්මයේ නෙමෙයි පාවිච්චි කරන්නේ සමාජයේ වෘතජන සමාජයේ එය පිට කෙටීම තුරින් නිදහස් වෙන්නට. නමුත් එවඳු දෙයක් පිට කරපුවහම දේශසහගත වදනක් හෝ එහෙම නැත්නම් ප්‍රහාරයක් හෝ ඒ අනිත් පුද්ගලයා බාරගන්නේ උපේක්ෂාසහගතව නෙමෙයි ඔහුට වැදුණු පහරක් විදිහට. එතකොට ඔහුගේත් ලේ රත් වෙනවා නැත්නම් ඔහුත් දේශයෙන් අගතියටපත් වෙනවා. එවිට ඔහු ප්‍රතිප්‍රහාරය එල්ල කරන ලබනවා ප්‍රහාරයකින් හෝ වදනකින්. මෙන්න මෙසේ තමයි මේ සමාජයේ ගැටුම් දුරදිග යන්නේ. මහමග හෝ ආහන දෙකක් ගැටීමක් තුළින් හෝ ඉඩම් අරුබුදයක් හෝ තව කතාබහක් හෝ අවුරුදු උත්සවයක් හෝ ඕනෑම දෙයක්. මේ දෙබසක් දුරදිග යාම තුළ දෙබසෙන් ජයග්‍රහණය කරන්න යාම තුළ ඔවුන් දේශයෙන් මත් වී අගතියට යාම තුළය මහා විශාල අවුලකින් කෙලවර වෙනවා. ඔබට මේ පිළිබඳ අත්දැකීම් තියෙන්න පුළුවන්. ඒවා මේ මොහොතේ අපට විස්තර කරන්න වෙලාවක් නැහැ. එබැවින් මේ මොහොතේ යමෙක් දේශයෙන් මත් වුනොත් දේශයට පත් වෙන වෙලාවට දේශය අපි කතා කරන ආකාරයට නම් මම කොට ගත්තොත් එහෙනම් ඔහුගේ ක්‍රියාකලාපයන් සම්පූර්ණයෙන්ම අගති. ඊළඟට බය. බය කියන වචනයත් අපට සාමාන්‍යයෙන් තේරෙන කරුණක් තමයි. අපි බියටපත් වුණාම ඊන් ගැලවීම සඳහා යම් යම් පිහිටවල් හොයාගන්න ලබනවා වැරදි ආකාරයේ. බියටපත් වුණාම අතර අන් අය පුද්ගලයන් විනාශ කොට නැත්තම් ඔවුන්ගෙන් එහෙම කරලා නිදහස් වෙන්න කල්පනා කරන ලබනවා. එකයි බයාලුපින් ගච්ඡති කියලා පෙන්නන්නේ. බයත් යම් ආකාරයෙන් සිතට ආවිත මරක තලා ගන්න මා මේ වචන ටික අලිත් පැහැදිලි කරනවා. ඡන්දයේදී ඡන්දේ හිතට ආවිත ඡන්දේ මම වෙනවා. දෝෂයේදී දෝෂේ හිතට ආවිත දෝෂේ මම වෙනවා. බයේදී බය මගින් නොමග ගියෙත බය මම වෙනවා. මේක විශේෂයෙන් තේරුම් ගන්න වෙනවා. බුදු සමය ගැන්වීම මනුව මම යනු ශරීරය නොව ශරීරයේ මමත්වයක් වෙනම පවතිනවා. ඒක ජීවත් වෙන්න අවශ්‍යයි. නමුත් මේ සක්කාය දිච්ච නැත්තම් මමත්වයේ කියන දුකට හේතුව කියන කාරණාවේදී මේ ශරීරයේ එක් එක් අවස්ථාවදී එක් එක් පැතිවලට ඇදගෙන යන්න පුළුවන් විදිහට හැඟීම් වලින් වසඟ කරන ලබන්නේ මේ දේවල් මම බවට පත් වීම තුළ. එතකොට මමත්වයෙන් ශූන්‍ය වූ ගමන අපි මමත්වයෙන් යුක්ත වෙමින් ගමන් කරමු ලබනවා. මේ සියල්ලෙත් පවතිනවා මෝහය කියන එක. ඊට අමතරවත් පවතිනවා මෝහ කියන වචනයක්. මෝහ කියන එක ඔබ සමහරට නිර්වචනය කරાવી මෝඩකම නැත්තම් මුලාව කියලා. ඒකත් හරියට අතකට. නමුත් වේදල්වැනි සූත්‍රවල සඳහන් කරලා නම් මම වෙමි යන මුලාව දුරුකොට කියන එක. එතකොට මුලාව කියන එකේ තේරුම මම කියන සංකල්පය රජ කිරීම කියන එක. මම සංකල්පය කියනගේ හිතට આવොත් එහෙම ඔහු හැම විටම අන්නයි පරාජය කරන්න, විනාශ කරන්න, Taman ජයග්‍රහණය කරන්න, අසාධාරණකම් කරන්න. Tamanගේ පැත්තම ජයග්‍රහණය කරවන්න තමයි දඟලන්නේ. ඒකට ආයේ නීති රීති සාධාරණේ යුක්තිය මොකක්වත් නැතුව යනවා. එබැවින් නම් අර මෝහ ස්වභාවයටපත් වුණහමත් කෙනෙක් පාරින් පිටපණිනවා. දැන් ඔබට තේරෙනවා ඇති මේ ධර්මතා හතර අපේ සිත් සතන්හි පවතින ධර්මතා හතරක්. නමුත් පවතින ධර්මතාර හතරක් ඇයි පැවසුවාට දරුවන් වශයෙන් ගත් ළමා කාලය තුළ මේ ධර්මතා එතරම් බලවත් ප්‍රබලව නැහැ. ළදරු කාලයේ පසුවන විට තමයි මේ දේවල් අල්ලාගෙන වැඩි දියුණු කරගන්න පටන් ගන්නෙ, ප්‍රදර්ශනය කරන්න පටන් ගන්නෙ. අන්නේ ප්‍රදර්ශනය කිරීමේදී තමන්ගේ වයස මුහුකුරායම සමගම මේ කැටයකට බහලන මුදල් නිසා කැටේ අඩංගු මුදල් ප්‍රමාණය ඉහළ යනවා වගේ මේ චිත්තසංතානයේට මේ දේවල් භාවිතා කිරීම නිසා ඒවා නැවත මතුවීමේ හැකියාව ප්‍රබල ලෙස නිදන්ගත වෙනවා. මේකට කම්ම නිදාන කියලාත් කියනවා. එවිට ඒ තමන්ගේ සිත් සතන්හි මෙය මුල් බැසගත් විට ඒ මුල් බැසගත් තැනින් තමයි ආපසු මේ මතුවෙන්නේ. ඒ නිසා තරහ කටයුතු කරන්න කරන්නේ බලවත් වෙනවා. බයෙන් කටයුතු කරන්න කරන්නේ බලවත් වෙනවා. අන්න එහෙම පෘථග්ජන මට්ටමේදී මේ කාරණා සඳහා භාවිතා කරන ලබන්නේ අගතිගාමී ස්වභාවය බැවින් ඔවුන් තුල ලදරුවන් කල තිබුණා වූ සාමයේ සමගිය සමාදානයේ ඉක්මයාමින් ඔවුන් නොයවසන පුද්ගලයන්, හිතුවක්කාර පුද්ගලයන් සහ දඩබ්බරකාර පුද්ගලයන් සහ තවත් එහාට කියනවා නම් පෞකාර පුද්ගලයන් බවට. එහෙම නැත්නම් සමාජයට හානි කරන පුද්ගලයන් බවට අර ලදරුවාම තරුණ වයස මැදිවේ මහලු වයස යන විට මේ අගතිගාමිත්වෙන් කෙලවරටපත් වෙනවා. මෙයමයි මිනිසුන් දුකටපත් කරන හේතුව. සතුටෙන් ඉන්න ලදරුවාම මහලු බවටපත් වන විට මෙසේ දුකතිගාමී දුකටපත්වන්නේ මෙන්න මේ ඡන්දය, දේශය, බය, මෝහය කියනා වූ ක්ලේශ ධර්මතාවයන් තමාස් තුළ වැඩි දියුණු කරගැනීමේ ප්‍රතිඵලය වශයෙන්. දැන් අර ගාතාව තෙන්න ගන්න ඕනේ. එතකොට තේරුම් ගන්න හරිම ලේසියි. ඡන්දා, දෝසා, බයා, මෝහා යෝ ධම්මං නාති අතිවත්තති. නිහී යති තස්සයසෝ කාලපක්ඛේව සම්දිමා. අන්න එතන හොඳ උදාහරණයක් තියෙනවා. මේ ඡන්ද දෝෂ බය මෝහ කියන හතරෙන් යම් කිසි පුද්ගලයේ හතරේදී යමෙක් ධම්මං අතිවත්තති. ධර්මය ඉක්මවා යනවා. අන්න මේ ඡන්ද දෝෂ බය මෝහ හතරේ ධර්මයක් තියෙනවා. ඒ ධර්මය තවම දන්නේ නැහැ. මේ ධර්ම දේශනාවේදී නම් මාතාව එලි කලේ නැහැ. පුතඥාන නම් ඒක දන්නේ නැහැ. එබැවින් ඔවුන් මේ මොහොතේ ධර්මය ඉක්මවා යනවා. අතිවත්තති කියන එකේ ධර්මයේ වෙනුවට එතන භාවිතා කරන ලබන්නේ අධර්මයක්, අසාධාරණයක්, අයුක්තියක්. අන්න එහෙම ධර්මයේ ඉක්මවා යන්නේ නම් ඔහුගේ යසස නැත්තම් ඔහු ළඟ තියෙනා වූ පාරිශුද්ධත්වය නිහි යති කියන්නේ මිලාන වෙනවා, අඩු වීගෙන යනවායි කියලා තියෙනවා. යමක් අඩු වෙන ස්වභාවය තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ උපමා කරලා තියෙන්නේම 15ක පොය දවසෙන් පසු මාසෙ පොය දවස දක්වා හඳේ කලාව අඩු වෙන අඳුර වෙන ආකාරය. ඒක තමයි කාලපක්ඛේව කියලා පෙන්වන්නේ. කරවල පස සඳවාගේ කරවල පස සඳ එන්නට ආලෝකෙන් අඩු වෙනවා, නොපෙනීම යනවා. අන්න මේ සමාජයේ ජීවත්වීමේදී යමෙක් මේ ඡන්ද දෝෂ බය මොහෙන් කටයුතු කරන්නට යන්නේ නම් ඔහු ළඟ තියෙනා වූ පාරිශුද්ධත්වයේ සතර නිදහස එන්නට අඩු වෙමින් ගොස් අවසානයේ නිදහසක් නැති හිරගෙදරක් බවට ජීවිතේ පත් වෙනවා. මෙන්න මෙතනදී තමයි අපි කල්පනා කළ යුතු යම් කරුණක් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ දහමින් පෙන්වන සැනසීම අපි ලබා ගත යුත්තේ අනාගත බුදුරජාණන් වහන්සේ හමු වී නෙවෙයි. බුදුරජාණන් වහන්සේ වදාළ දහමින් පෙන්වන සැනසීම අපි බලාපොරොත්තු වෙ යුත්තේ මරණින් මතුත් නෙවෙයි. ඔය ඡන්ද දෝෂ බය මෝහ අගතියට යාමෙන් තමයි අපේ සැනසීම නැති වෙන්නේ. එවන් ඒ අගතිගාමී බවින් අපට නිදහස් වෙන්න පුළුවන් නම් එවිට එතන තමයි ඔය කියන සැනසීම පවතින්නේ. මේ පිළිබඳව මින් පෙර ඉදිරිපත් කළා වූ සූත්‍ර දේශනාවල මා ඉදිරිපත් කළ සාක්ෂියක් සාධකයක් තිබෙනවා. ඔබ අපට සවන් දෙන අය නම් ඒ පිළිබඳ යලි මතක් කළ යුතු නැහැ. කෙටියෙන් මතක් කරන්නම්. යේසංකෝ විසාකේ සතං සුඛානි සතන්තේ සම්දුක්ඛානි. විසාකාවට වදාරනවා යම්කිසි පුද්ගලයින්ට මේ ඡන්ද දෝෂ බය මෝහ යන අගති හතරට යන කාරණා වලින් දුකට කාරණා 100ක් හදාගත්තොත් ඇලෙන ගැටෙන කාරණා උහුට දුක් 100ක් තියෙනවායි කියලා. එයා ආපසු විග්‍රහ කරගෙන යන බුදුරජාණන් වහන්සේ අවසානයේ පෙන්නනවා 80යි 80යි 80යි 60යි 60යි 40 නම් 40යි 20 නම් 20යි 10 නම් 10යි 5 නම් 5යි 1 නම් 1යි එකක්වත් නැත්නම් අගතිගාමී වීම එකක්වත් ජීවිතේ නැත්නම් දුක් එකක්වත් නැත කියලා. මෙතනින් හොඳ ගැඹුරු දෙයක් තියෙනවා මේ පින්නතුනේ තේරුම් ගන්න. දුක් සිය තියෙන්නේ ජීවිතය අනවබෝධය තුළ දුක් එකක්වත් නැත්තේ ජීවිතය තුළ. එබැවින් දුක නැති වූ තැන යනු මරණින්මත් තැනක් නෙමෙයි. ඔය කියන අගතිගාමී බවෙන් සිත නිදහස් කරගත්ත තැන බවට ඔබට කිසියම් ඉඟියක් ඔබට කිසියම් අවබෝධයක් ලබා ගන්න පුළුවන් නම් ඔබ උත්සාහ කරාවි ධර්මයේ තේරුම් අරගෙන මේ ඡන්ද දෝෂ බය මෝහ කියන හතර අපේ සිත මැඩලන විට අපිව පාලනය කරන විට එහි ධර්මයේ ඉක්මවා යාම කුමක්ද එහි ධර්මයේ ඉක්මවා නොයාම කුමක්දයි තේරුම් ගන්නට. අනේයි අපට මේ දේශනාව තුළ වඩාත් හොඳට පැහැදිලි කරගන්න අවශ්‍ය වෙන්නේ. යෝ ධම්මං අතිවත්තති යෝ ධම්මං නාතිවත්තති. යමෙක් ධර්මයේ ඉක්මවා යාද ධර්මයේ ඉක්මවා නොයාද අන්න ධර්මයේ ඉක්මවා යන කෙනාට තමයි පුතග්ජනයයි කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් හෝ එවඳු දේවල් දේශනා කරන කල්යාණ මිත්‍ර ඇසුරකින් ඔබට ධර්මයේ වටහා ගන්න ලැබුණා නම් ඒ මොහොතේදී ඔබට ධර්මයේ ඉක්මවා නොයන්න පුළුවන් වෙනවා. එවිට ඒ ගාථාවේ සඳහන් වෙන්නේ කොහොමද? අනිත් පැත්තට උපමාව. චන්දා දෝසා බයා මෝහා යෝ ධම්මං නාතිවත්තති. මේ ඡන්ද දෝෂ බය මෝහ කියන අවස්ථා හතරට ඔබ මුහුණ දෙන විට ඒ අවස්ථාවේදී ඔබට ධර්මයේ ඉක්මවා නොයන්නට පුළුවන්. අපට ධර්මයේ තුල ඉන්නට පුළුවන් නම් ඒක පැහැදිලි කරවා දෙනවා ආපූර්ති තස්සේ අසෝ නැත්තම් ඔහුගේ කීර්තිය බබලන ලබනවා පිරෙන ලබනවා සුඛපක්ඛේව චන්දිමා. ඒ කියන්නේ පුරපස සඳ ඔබ හඳ දැකලා තියෙනවා මං හිතන්නේ අමාවකෙන් පසු දවසේ තමයි හඳ නැතුවම තියෙන්නේ. ඊළඟට පුංචි ඉරක්ක කවරගේ පටන් අරගෙන පසලස්සක පොයන විට පිරුණ හඳක් බවට පත් වෙනවා. එතකොට දවසින් දවස ආලෝකේ වැඩි වෙනවානේ. අන්නේක තමයි පුරපස සඳමින් කියලා පෙන්වන්නේ. ඔහුගේ යසස නැත්තම් කීර්තිය ඔහුගේ සුවපත් බව කියන එක ධර්මයේක්ම නොයන්නේ නම් ආපහු වැඩෙනවයි කියලා පෙන්වනවා. දැන් ඉතින් තේරුම් ගන්න ඕන කරුණ මෙයයි. පාරම්පරික බෞද්ධ වුණාට කිසියම් ආකාරයක ආමිසම් පූජාවක් කළාට ඔහුට මේ චන්දාදෝසා බයාමෝහා කියන හතර තේරෙන්නේ නැත්නම්, එයින් අගතියට යාම තේරෙන්නේ නැත්නම් ඔහුගේ ජීවිතයේ ආලෝකයේ සිට අඳුරට යන්නන් බවට පත් වෙනවා. අන්න ධර්මශ්‍රවණය කරන්න ඕන මේ තමා ජීවත් වෙන්න යාම තුළ තමා විසින් කරන කාර්යයන් නිසා තමාගේ ජීවිතවල දුක වැඩි වෙන්නේ කෙසේදයි තේරුම් ගැනීමට. ඒ තේරුම් ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට දුක වැඩි වෙන ප්‍රතිපදාව අතහරින්න පුළුවන් වෙනවා. ඒ පුළුවන් වීමේදී තමයි ඔහුට යෝ ධම්මං අතිවත්තති වෙනුවට නාතිවත්තති කියන තැනට එන්න පුළුවන් වෙන්නේ. ධර්මයේ ඉක්මවා නොයන තැනට කටයුතු කරන්න පුළුවන්කමක් තියෙනවා. දැන් ඔබ තේරුම් ගත යුතු කාරණේ තමයි ඔබ ජීවත් වෙන්නට ඕන හැම කෙනෙක්ම. ඒ ජීවත් වීමේදී ඔබට තියෙන යහපත් වගකීම් තියෙනවා. මව්පියන් රැක බලා ගැනීම දරුවන්ට නම්. මව්පියන්ට නම් දරුවන්ට අධ්‍යාපනය ලබා දී යහමගේ යෙවීම. ඒ වගේම සමාජ සම්බන්ධතා මැනවින් පවත්වා ගැනීමෙන් කෙරෙන්න ඕන සත්කාරයන් ගොඩක් තියෙනවා. මට මගේ සත්කාරයන් ධර්මදේශනා වීම වෙන්න පුළුවනි. ඔබට ඔබේ සත්කාරයන් සමාජ සේවාව වෙන්නට පුළුවනි. ගොවිතැන්පත් කිරීම වෙන්නට පුළුවනි. මව්පියන් රැක බලා ගැනීම වෙන්න පුළුවනි. රෝගීව ඉන්න කෙනෙකුට උපස්ථාන කිරීම වෙන්න පුළුවනි. ඒ සත්කාරයන් කිසිවක් කිසි විටක බැහැර කළ යුතු නැහැ. මේ ආගමික ජීවිතය කියලා කියන්නේ ඔය සියල්ල අතහැර ඉඳගෙන ඉන්න එකක් හෝ කැලේට යන එකක් නෙවෙයි. ඒ සමාජ සත්කාරයන් එහෙමම තියෙන්න වෙනවා. ඒ සත්කාරයන් හිදීම තමයි ඔබ යම් යම් අවස්ථාවන්හිදී ඡන්දයෙන් හෝ ද්වේෂයෙන් හෝ බයෙන් හෝ මෝහයෙන් හෝ පිටපැන පාරෙන් පිටපැන අගතිගාමී වෙන්නේ. අන්න මේ අගතිගාමී වෙන ස්වභාවය සාංසාරිකව අපි හුරු කරගෙන තියෙනවා කල්යාණ මිත්‍ර සේවනය හමුවෙන්න පෙර සහ ධර්මයේ හමුවෙන්න පෙර. එබැවින් අපේ නිරුත්සාහයෙන් මේ ස්වභාවයේ මොහොතට හිතට එනවා. තමන්ට සිත කය වචන පාලනය කරගන්න බැරුව ඇතැම් හෝ ඒකට ප්‍රකාශ කරන්නේ මට ඒ වෙලාවේ ඉන්නව මැරෙනව පෙනුන්නේ නැහැ කියලා. අන්න එහෙම ඒ අගතිගාමී වෙන්න යන ආරම්භක අවස්ථාව. මේ බොහෝසේ පුරුදු කරගෙන තිබෙන බැවින් ශනිකව මැඩපවත්තන්න පුළුවන් කමක් නැහැ. එබැවින් ඔබේ දුකටපත් කරන සතුරා මේ ඡන්ද දෝෂ බය මෝහ කියනා වූ ක්ලේශ ධර්මයන් තුල තමා සංගවේ සිටින්නේ. ඒ ඔබ සර්පයෙකුට ආහාර දී ඔහු වැඩි දියුණු කරගත්තා වගේ කරගත්ත මොඩකමක්. දැන් සර්පයෙකුට කිරි දුන්නොත් එහෙම ආපහු වැඩුණාම අපට වෙන්නේ දෂ්ට කරන්නේ. ඒ වගේ ඡන්ද දෝෂ බය මෝහ නැමැති මේ ක්ලේශසහගත සර්පයින් සිත් තුළ රෝපණය කරගෙන මම මගේ සංකල්පය තුළ කටයුතු කරමින් ඔවුන්ට ඔබ කිරි පෙව්වා නැත්නම් ඔබ වර්ධනය කළා. දැන් ඔබට සැනසීමක් නැහැ. මෙන්න මේ සැනසීමක් නැති කර දුන්නා වූ ස්වභාවය තේරුම් කරදී මේ සැනසීමක් ඇති ස්වභාවය සඳහා ඔබ මෙහෙයවීම සඳහා ඔබේ චිත්තසංතානයෙන් මේ සර්පයින් පළවා හැරීම සඳහා තමයි තිලෝගරු බුදුපියාණන් වහන්සේ වැනි උත්තමයේ එළව පහළ වී ඒ යුගයේ එදා සිට මිනිසුන් සියලු දෙනාට කරුණාවෙන් ගමින් ගමට යමින් සදහම් දේශනා කළේ. ඇතැම් සංකල්පනාවක් වශයෙන් සනකොළ ලබනවා මේ බුදුරජාණන් වහන්සේ ගමින් ගමට යමින් මහාන වෙන්න පිරිස හේව්වයි කියලා. අනේ එහෙම ආකල්පයක් නෙවෙයි තියෙන්නේ. උන්වහන්සේ තනි සීමුකයක් උන්වහන්සේට භාරත සමාජයේ ධර්ම දේශනා කරන්න ගියා නම් අවුරුදු 800,000ක් විතර ජීවත් වෙන්න වෙනවා. නමුත් උන්වහන්සේට අවුරුදු 45යි කාලය තිබුණේ. එබැවින් මේ දහම් පණිවිඩයේ එදා ඉන්න සෑම මිනිසුන්ගේ අහස සඳහා බෙදා දීම සඳහා අපට මින් සවිදුස්සේ මාධ්‍ය භාවිතා කිරීමේ හැකියාවක් උන්වහන්සේට තිබුණේ නැහැ. තිබුණේ එකම ක්‍රමය තමයි ගමින් ගමට ගොස් මිනිසුන් ආමන්ත්‍රණය කරන. මෙබැවින් උන්වහන්සේ දහම තේරුම් ගත්තා වූ පිරිසක් ඇති කළා සරල ජීවිතයක් ඇති කරන ගමින් ගමට ගෙන යමින් ඒ අය ආමන්ත්‍රණය කරමින් ඉතා ඉක්මනින් රට පුරා යන්නට. එයින් කියවෙන්නේ බොහෝ ජනයාට හිතසුව පිණිස දෙදෙනෙක් එකමග නොගොස් මුලමෙදාග යහපත් දහම් දෙසන්න කියන එකේ තේරුම ඒ දහම් දෙසා පැවිදි වෙන පිරිස වැඩි කර ගැනීම නෙවෙයි. සියලුම ජනතාව එදා ජීවත් වෙච්ච අය මේ ඡන්දයෙන් දේශයෙන් බයෙන් මොහෙන් අගදේට යාම වළක්වා දී ඔවුන් දුකටපත් වන එකේ සීමාව නවත්තා දුක වෙනුවට යලි සැනසීම උන්ට ලබා දීමේ මන්පෙත් එලි කිරීමේ උත්සාහයයි උන්වහන්සේගේ මේ ධර්ම ප්‍රචාරක සේවාව තුළ මා දකින්නේ. අද අපි ඉන්නේ වසර 2600 ගණනක් පසු වුණ සමාජයක. අද මේ ධර්මයට අවශ්‍ය වෙන්නේ අද වර්තමානයේ අයට. මියගිය අයට හෝ අනාගතයේ උපදින්න අයට නෙමෙයි. මේ ඔබ අපට. ඔබ අපට මේ තිලෝගුරු බුදු පියාණන් වහන්සේ වදාළ ධහම ජීවිතයට එක්රැස් කරගෙන මේ දුක වෙනුවට මේ අපට නොදැනුවත්කමින් ඇති වුණා වූ මේ තෙලීම වෙනුවට මේ නොමග යාම වෙනුවට මෙතනදීම අපට මේ නොමග යන ස්වභාවය ඉවත් කරගෙන යහමග යාම සඳහා ඒ ප්‍රායෝගිකව භාවිතා කළ හැක්කේ කෙසේද? මෙන්න මේ තේරුම් ගැනීමට උත්සාහ කිරීම තමයි ධර්මස්වණී කිරීම කියලා කියන්නේ. එබැවින් ඔබ අපවෙන්නන් සොයායමින් ධර්මස්වණී කිරීම තුළ අපි විශ්වාස කරන ලබනවා ඔබ දහම හොයන අය. ඔබ දහමට ප්‍රිය අය. ඔබ ජීවිතය තුළ නිවීම හොයන අය. ඔබට හමු වේවා කියලා තමයි අපේ ප්‍රාර්ථනය. පින්නතනේ ඔය ත්‍රිපිටකයේ තියෙන ලස්සන වචනයක් තියෙනවා. මම ඔබට ඒ මතක් කර දෙන්නම්. ඔය සාකච්ඡාවලදී බුදුරජාණන් වහන්සේ කළ ප්‍රකාශයක් තියෙනවා. ඇතැමුන්ට බුදුන් වහන්සේ කරන ප්‍රකාශයන් වැටහෙනකොට ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මට වැටහෙයි කියලා වුන් බොහොම සන්තෝෂයෙන් කියනවා. බුදුන් වහන්සේ කරන ප්‍රාර්ථනයක් තමයි ඔබට වැටහෙවා කියන එක. මේ වචනේ මමත් කියන්නේ එහෙමයි. මේ සමාජයේ ජීවත් වීම තුළ ධර්ම දේශනා කිරීම තුළ අපට වැටහෙන යම් යම් දේවල් තියෙනවා. නමුත් ඒක සමාජයේ හැමදෙනාම වටහාගෙන නැති බව තේරෙනවා. අපේ ප්‍රාර්ථනය වන්නේත් සවන් දෙන අසන නර්මන හැම දිනාටමත් වැටහෙවා කියන එක තමයි ඇත්තටම වැටහෙන්න ඕනේ. ඒ වැටහීම තුළ තමයි අපේ මේ ගමන ඉදිරියට යන්න පුළුවන්කමක් තියෙන්නේ. දැන් අපි බලමු මොකද්ද මේ යෝ ධම්මං අතිවත්තති මේ ධර්මයේ ඉක්මවා යනවා කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව. ඡන්දයේදී, දේශයේදී, මොහේදී, බයේදී කියන මේ කාරණා හතර එක්ව එන්නේ නැහැ, වෙන්නෙම පවතින්නේ. ඒ අවස්ථාව ඔබ හඳුනා ගන්න ඕන. ඔබ මහමග ගමන් කරද්දී, ඔබ කුඹුරු ගවිතැන් කරද්දී, ඔබ නිවසේ සිටියේදී, ඔබ ඉඩම් සම්බන්ධ ගැටලුවකදී, ඔබේ නීතිමය ගැටලුවකදී, ඒ වගේම අමුසැමියන් අතර දෙබසකදී මෙන්න මේ අවස්ථාවට තමයි මේ ඡන්ද දෝෂ බය මෝහ කියන සර්පයා ඔබේ ඇතුළේ ඉඳලා එළියට ඇවිදින් ඔබේ ජීවිතය දෙපළු කරන්නේ, ඔබේ විවාහය අසාර්ථක කරන්නේ, එහෙම නැත්නම් දික්කසාදයකින් කෙලවර කරන්නේ, එහෙම නැත්නම් දබරයක් මිනීමැරමකින් කෙලවර කරන්නේ මේ සතුරා එළියට ඇවිදින් ඔබව පාලනය කිරීම නිසා. කය නෙමෙයි ඇත්තටම මේ සියල්ල කරලා තියෙන්නේ, මතක තබා ගන්න. ඔබ හිතනවා මේ කය තමයි මේ සේරම කරන්නේ කියලා. අනේ ඔය හැම කයක්ම මරණයටපත් වුණාන් පසු බැලුවම හරීම සංසුන්නේ. කිසිම කරදරයක් නැහැ, කිසිම ඊර්ෂ්‍යාවක් නැහැ, කෝපයක් නැහැ. ඒ කයම තබා පන තිබියදී හැඟීම් හෙවත් මේ ක්ලේශයන්ට වහල් වීම තුලින් තිරිසනෙක් බවට පත් වෙන්නේ. මිනිසා තිරිසන් වෙන්නේ එතකොට මේ කියන ඡන්ද දෝෂ බය මෝහ කියන හැඟීම් උත්සන්න වූ විට. එබැවින් ඒ උත්සන්න වෙන විට එතන ධර්මයේ ඉක්මවා යාමක් පවතිනවා. ඒ ධර්මයේ ඉක්මවා යාම සටහන් කරන ලබන්නේ බුදු සමයේ ඒ හැඟීම ඒ අවස්ථාවේදී දැඩිවගෙන ඒ මම බවට පත් කරගෙන ඒ මගේ බවට පත් කරගෙන ඒ මගේ ආත්මය බවට පත් කරගන්නවායි කියන එක. දැන් ඔය ඇතමුන් කල්පනා කරන්න පුළුවන් මගේ ආත්මය කියන්නේ මේ ජීවිතය කියන එක. ඒක බැලුව බැලමට සත්‍යයක් වශයෙන් පෙනෙන්නට පුළුවෙනි. නමුත් තව ටිකක් එහාට ගන්න. ඒ මොහොතේ ඔබේ කය මුල් කරගෙන උපදින්නා වූ හැඟීම්, උත්සන්න වෙන්නා වූ හැඟීම් විවිධයි. එවිට තරහ ආවිට මගේ ආත්මය වෙන්න තරහයි. බයම උත්සන්න වෙවිට මගේ ආත්මය වෙන්නේ බයයි. ඡන්දය අගතියට ගියවිට උත්සන්න වෙන්නේ ඡන්දයයි. මොහෙන් අගතියට ගියවිට ආත්මවන්නේ මොහයයි. ඒක තේරුම් ගන්න වෙනවා. එබැවින් ඔය ආත්මය කියන වචනේ තේරුම ඒ මොහතර උපදින හැඟීම ආත්ම කොට ගැනීම කියන එක මා හිතනවා ධර්මදේශනාවන් සවන් දුන්න පින්වතුන් වශයෙන් මේ වන විට තේරුම් ගන්න තරම් සමත් වී ඇති කියන එක. දැන් මෙතන ධර්මයේ ඉක්මවා යාම කුමක්ද? ධර්මයේ ඉක්මවා නොයාම කුමක්ද? අන්න ධර්මයේ ඉක්මවා යාම සමාජයේ සිදුවන දෙයක්. ඒකට ආයේ මම ඉගෙන ගන්න ඕන නෑ. ඕනෑම කෙනෙක් ස්ත්‍රී පුරුෂ වෙන්න පුළුවන්, ගිහි පැවිදි වෙන්න පුළුවන්, උගත් නුගත් වෙන්න පුළුවන්. ඒ වගේම පංචශීලයේ, අටශීලයේ, දසශීලයේ, සාමණේර ශීලයේ, උපසම්පදා ශීලයේ ඉන්නවා වෙන්න පුළුවන්. මේ ශික්ෂාපද මගින්වත් යම් යම් අවස්ථාවල මේ හතර අගතිති අනේක වළක්වන්න බෑ. ඇතැම් විට ඇතැම්ම පාලනය කරගෙන ඉන්නවා වෙන්න පුළුවෙනි. උත්සාහයෙන් යම් යම් වචන ප්‍රකාශ කරමින් මම මේ දැන දිහා බලලා කියන්නේ නෑ කීවා කියලා හිතේ තියාගන්න එහෙම කියලා අවිවිධ වචන පාවිච්චි කරන්නේ මේ වගේ අවස්ථාවලට. නමුත් අංග සම්පූර්ණව මේ ධර්මයේ ඉක්මවා යන්නේක වළක්වන්නට වර්තමානයේ මේ භාවිතා කරන සංවර ප්‍රතිපදා සියල්ල ප්‍රමාණවත් වන්නේ නෑ. එවෙන් ප්‍රතිඵල නැතුව නෙවෙයි, ඒවා ප්‍රයෝගී වන්නේ නැතිව නෙවෙයි. නමුත් ඒ සියල්ලට වඩා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර වදාරනු ලබනවා එතෙන්ද භාවිතා කරන්නට ධර්මයක් තියෙනවා. ඒ ධර්මයේ ඉක්මවා යාම නිසානේ මේ පරිහානියටපත් වෙන්නේ. එතෙන්ද භාවිතා කළ යුතු ධර්මයේ කුමක්ද? අන්නේ අපිට හොයාගන්න ඕනේ. යෝ ධම්මං අතිවත්තති, යෝ ධම්මං නාතිවත්තති. ඒ මොහොතේදී ධර්මයේ ඉක්මවා නොවනවා කියන්නේ කුමක්ද කියනක හොයන්න, ධර්මයේ කියන්නේ මොකද්ද හොයන්න වෙනවා. ධර්මයේ කියන වචනේ නිර්වචනයන් ඔබ බොහෝ විට සවන් දී ඇති. පාසල් දරුවන් හොඳ දෙයට ධර්මය කියලා කියනවා. අන්‍යාගමිකයන් ඔවුන්ගේ ආගම් වලට ධර්මය කියලා කියනවා. ඔබත් සමහර විට දානේ සීලේ භාවනා වැනි ಜಾති ධර්මය කියලා කියනවා. හොඳ දේවල්, චෛත්‍ය සුද්ධ කරන එක, චෛත්‍ය මල් පන් පූජා කරන එක, මලසොන් සුද්ධ කරන එක, අතුපතු ගාන එක. එහෙම නැත්නම් දැහැමිව ජීවත් වෙන එක, මව්පියන්ව සලතන එක. මේ ඒ සියල්ලත් දැහැමි බවට ඇතුළත් තමයි. නමුත් මේ සියල්ලේදීමත් ඡන්ද දෝෂ බය මොහ තියෙන්න පුළුවන් පෘථග්ජන භාවය තුළ. ඔය යහපත් ක්‍රියා තුළම වුණත් ඡන්ද දෝෂ බය මොහ තියෙන්න පුළුවන්. පැහැදිලි කරන්න වෙලාවක් නැහැ, එකකින් විතරක් පැහැදිලි කරන්න. ඇතැම් පුතෙකුට, ඇතැම් දුවෙකුට ඕනකමක් තියෙන්න පුළුවන් තමන්ගේ පියා හෝ මව සතු ඉතිරි කරගෙන තියෙන ඉඩම ලියා ගන්න. එතකොට දැන් මේ ඉඩම ලියා ගැනීමේ චේතනාව යටින් තියාගෙන බොරුවට උපස්ථාන කරනවා, එකින් ආදරේ පෙන්නනවා. එතකොට රැවටෙනවා අම්මා තාත්තා, මෙයා තමයි මට ආදරේ කියලා. එතකොට අන්න එයා ලියලා දෙනවා. ලියාගත්තන් පස්සේ පැත්තවලාතරවත් එන්නේ නැත්නම් එතන තිබිලා තියෙන්නේ අම්මා තාත්තට ආදරයක් නෙමෙයි, ඉඩමට ආදරේවත් ආත්මార్థකාමීකමනේ. එතකොට මේ හැඟීම අගතිගාමි. අප මව්පියන් මේ මෙලොවට බිහි කලේ. මව්පියන් අතින් අපට මව්පියන්ගෙන් අපට 100%ක් යුතුයකම් විතර නොවෙන්න පුළුවන්. නමුත් එයා අප අද මතක් කරගත යුතු නැහැ. ඔබට මව්පියන් සිටිනවා නම් ඔබ අද මව්පියන්ට ගරුකල යුත්තේ ඔබ මව්පියන්ට ගරුකල යුතු බැවින් විනා ඔවුන් ඔබට නොසලකූ බැවින් කියන එක එතෙන්න ගන්න එපා. නසලකුවත් සැලකුවත් මනුස්සෙක් වශයෙන් ඔබ ළඟ මනුස්ස ගුණ ධර්මයන් නම් තියෙන්නේ. ඒ සැලකිලි දැක්කේ යුත්තේ තවත් කිසියම් පෞද්ගලික ලාභයක්, කීර්තියක්, ප්‍රශංසාවක් බලාගෙන නෙවෙයි. හොඳ හදවතින් කරන්න ලැබෙන දේවල් එවිට ලැබේවි. කෛරාටමී කමින් කරන්න ගියොත් ඡන්දා දෝසා බයාමෝහා කියන අගතියටපත් වෙනවා ඉන්න එකකට. ඒ නිසා මේ අගති කියන එකට මම එක උදාහරණයක් විතරයි පෙන්නුවේ. තමන්ගේ සිත දන්නා මේක. අනිත් කවුරුන දැන හිටියත් තමන්ගේ සිත දන්නවා මේක මා අවංකවමද කරන්නේ, වංචනිකවද කරන්නේ කියන එක. අන්න ධර්මයේ සරණ හොයන පුද්ගලයාට වංචනිකව කරන්න ඔහුගේ හිතේ දෙන්නේ නැහැ. ඔහු අවංක වෙන්න සිද්ධ වෙනවා. එබැවින් අපි මේ මොහොතට භාවිතා කළ යුතු ධර්මයේ කුමක්දයි තේරුම් ගන්න වෙනවා. මෙහිදී අපට ඔබට මතක් කරන්න සිදු වෙන කරුණක් තමයි මේ ධර්මයේ යන්න ජීවිත කාලය පුරා පුද්ගලයෙක් වශයෙන් අනුගමනය කරන්න පුළුවන් ක්‍රියාවක් වෙන්නේ. ඒ මොහොතේ උපදින ධර්මතාවයට, ඒ මොහොතේ උපදින ක්‍රියාකාරකමට, ඒ මොහොතේ උපදින පංචද්වාරික අරමුණට සම්බන්ධ කරගෙනයි මේ ධර්මයේ භාවිතා කරන්න ඕන. ධර්මයේ ශනිකව භාවිතා කළ යුතු දෙයක්. නමුත් ඒ ධර්මතාවය මේ සමාජයේ එතරම් එළි දැක්වී නැහැ. එතරම් පැහැදිලි වී නැහැ. එතරම් පිරිසක් තේරුම්ගෙන ඉන්න බවක් පෙනෙන්නේ නැහැ. ඒ වගේම එතරම් තේරුම් කිරීමක් සිදුනවක් පෙනෙන්නේ නැහැ. මෙන්න මේ අඩුපාඩු නිසා අපේ සමාජයේ සමස්තයක් වශයෙන් ගත්කල අර බාහිර පුද පූජා වැඳුම් පිදුම් වලින් ඉහළට යනවත් දකින්න පුළුවන් වුණාට මේ ඡන්දා දෝසා බයාමෝහා කියන පැත්තෙන් පරිහානිය කරා යමින් තිබෙන බව තමයි සමාජයේ පවතින යම් යම් ලක්ෂණ වලින් අපට දකින්න පුළුවන්කමක් තිබෙන්නේ. අන අප උත්සාහ කළ යුත්තේ, අප වෙන්නන්, ඔබ වෙන්නන් අපට සවන් දී උත්සාහ කළ යුත්තේ ස්වකීය ප්‍රායෝගික ජීවිතවලදී මේ අගතිගාමීන් අංගෙන් අතමිදී අගතිගාමී නොවන මගේ යන්නට අවශ්‍ය දහම තේරුම් අරගෙන ඒ සරණ කර ගැනීමයි. අප අපේ ධර්මදේශනාවන්හිදී කිසියම් පෞද්ගලික වදනක් අපි යොදලා තිබෙනවා අපේ ධර්මදේශනාවලට. ඒක මේ මාධ්‍ය භාවිතා නොවුනාට සාමාන්‍යයෙන් අප කරන ධර්මදේශනාවන් කෙනෙකුට ලබා ගන්න හම් වුණොත් එහෙම අප විසින් සාදුණු ලබන CD එකක් මගින් හෝ ඒවා කොහෙවත් විකුණන්න නැහැ, මතක තබා ගන්න. එහි අපි තේමාවක් ඇතුළත් කරලා තියෙනවා. ඒකට කියන්නේ ජීවිතයේ ධර්මය. ඒ ජීවිතේට ධර්මයේ කියන තේමාව මා යොදන ලැබුවේ අද යෙනමේ අවුරුදු 10කට පමණ පෙර. ඊට හේතුව තමයි සමස්ත සමාජයේම පෘථග්ජන නම් මේ පෘථග්ජන සමාජයේ ජීවිතේට ධර්මයේ ගන්නේ නැහැ, ගන්න දන්නේ නැහැ. එබැවින් ජීවිතේට ධර්මයේ ගැනීම තුළ මේ ශාසනය මීට වඩා වෙනස් කරන්න පුළුවන්. යහපත් පැත්තට බබලවන්න පුළුවන්. මේ සමාජයේ සාමය සමගිය සමාදානයේ ගරු කරන මිනිස්කම් රජයන මිනිසුන් නැති කරන්න පුළුවන්. මේ රටක් වෙනස් කළ හැක්කේ, රටක් දහම් දීපයක් බවට පත් කළ හැක්කේ මෙසේ ධර්මය යන්න තේරුම් අරගෙන ධර්මය පෞද්ගලිකව තමන්ගේ හදවතේ වර්තමානයේ තුල ක්‍රියාත්මක කරන්න ඇති කිරීමෙන් කියන එක තේරුම් ගන්න ඕන. එබැවින් අපි මේ සිද්ධිය තේරුම් ගන්න වෙනවා. තිරවරු බුදු පියාණන් වහන්සේ වදාළ ධර්මයේ සුවාසෝ දහසක් ධර්මස්කන්ධ කියලා පැහැදිලි කළාට මේ සියලු ධර්මයන්ගේ අන්තිමට එන විට පුංචි දෙයකට එනවා. අන්නේ පුංචි දෙය ඔබ වචනෙන් දන්නවා, නමුත් අර්ථය පැහැදිලි කිරීම වශයෙන් ඔබ එතෙන්ට පැමිණ තිබෙනවාද කියන එක සැකයක්. ඒ තමයි බුදුවරු ලෝකට පැහැදිලි කර වදාළේ කුමක්දයි කියන විමසීමේදී මා ඔබට මෙතෙක් දේශනා නොකළ සූත්‍රයක තියෙන පුංචි පාඩයක් විතරක් කියනවා. ඒක ඉදිරියේදී සූත්‍ර දේශනාවකදී මම ඔබට පැහැදිලි කරන්න ලබනවා. මධ්‍යමනිකායේ තියෙන සත්‍යක චුරසත්‍යක සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ හමුවීමට පෙර සරියුත් මහරහතන් වහන්සේ හමු වෙන සත්‍යක ශ්‍රමණ බවත් ගෞතමියෝ සකීය ශ්‍රාවකෙන් හික්මවන්නේ කුමන උපක්‍රමයකින්ද කියලා විමසනු ලබනවා. ශ්‍රාවක කියන්නේ සවන් දෙන අය. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ඔක්කොම එතකොට ශ්‍රාවක ගණයට අයිති වෙනවා. බුදුන් වහන්සේ වදාරන වදන් පිළි අරගෙන ඊට අනුකූල ජීවත් වෙන කියන එකනේ. ඒක සරියුත්ථමරුවන් වහන්සේගේ ලස්සන උත්තරයක් තියෙනවා. ශ්‍රමණ බවත් ගෞතමයන්න් වහන්සේ ස්වකීය ශ්‍රාවකෙන් හික්මීම සඳහා භාවිතා කරනු ලබන්නේ සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න කියන එක. ඔන්න අපට මේ සමාජයේ වටහා ගත යුතු වැදගත්ම රහසක් තියෙන තැන. අපි මේ තේරුම් ගත්තේ නැති සමාජයක පංචශීලයෙන් හික්මෙන්න උත්සාහ කරනවා. ඒ හොඳයි. අටශීලයෙන් හික්මෙන්න උත්සාහ කරනවා. ඒ හොඳයි. සාමනීර ශීලයෙන් හෝ ගහට දසශීලයෙන් හික්මෙන්න උත්සාහ කරනවා. එයත් හොඳයි. ඒ වගේම උපසම්පදා ශීලයෙන් හික්මෙන්නත් උත්සාහ කරනවා. නමුත් මේ සියල්ල පවතින්නේ පෘථග්ජන භාවයක් තුළ නම් එතකොට මේ සංවරයන් ලෞකික වශයෙන් ඇරුණාම ලෝකෝත්තර මට්ටමට ගෙන යන්න පුළුවන් කමක් නැහැ. අන්න අප මේ ඉන්නා වූ සංවරයන් තුළම සිටිනේ. ඒ සංවරයන් අපි කිසිවිටකත් ප්‍රතික්ෂේප කරන්න හිම නැහැ. ඒ තැන්වලම සිටින් අපට පුළුවනි නම් අර බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රාවකයන් හික්මවන ධර්මයේවත් සූත්‍රය තේරුම් ගන්න. සියලු සංස්කාර ධර්මයන් අනිදුක්ඛානාත්ම වශයෙන් බලන්න බලන එක තමයි බුදුන් වහන්සේ ශ්‍රාවකයන් හික්මවන ක්‍රමය කියලා වදාලා නම්. වර්තමාන සමාජයේ නැත්තෙත් ඒක නේද කියලා සමහර විට ඔබට හිතේවි, මට නම් වැටහෙනවා, ඔබටත් වැටහෙවා කියන ප්‍රාර්ථනය තමයි මා එතනදුත් කරන ලබන්නේ. එබැවින් අපි තේරුම් ගන්නට වෙනවා මේ ඡන්දයට, මේ ද්වේෂයට, මේ බයට, මේ මෝහයට ආපුවම එතන අධර්මයේ මොකක්ද, ධර්මයේ මොකක්ද කියන්නේ. එතන අධර්මයේ බවට පත්වන්නේ ඡන්දේදී ඡන්දේ මම, ද්වේෂයේදී ද්වේෂේ මම, බයේදී බය මම, මෝහයේදී මෝහේ මම. මම නම් ඒක මගේ, මගේ නම් ඒක මගේ ආත්මය. සිංහල භාෂාවෙන් කතා කරනවා නම් එහෙම තමයි කියන්න පුළුවන් වෙන්නේ. නමුත් ඒට ත්‍රිපිටකයේ යොදා තිබෙනා වූ පාලි අර්ථ හොයලා බලන්න. එවිතේට කියන්නේ ඒතං මම ඒතෝහමස්මින් ඒසෝ මේ අත්තා. ඒතං කියන්නේ ඕනෑම දෙයකට. මේ සූත්‍රේ නම් මම දැන් ඒතං කියන්නේ ඡන්දේදී ඡන්දේ ඒතං ඒ මම. ද්වේෂේදී ද්වේෂේ ඒතං ඒ මම. බයේදී බය ඒතං ඒ මම. මෝහේදී මෝහේ ඒතං. එතකොට ඒතං මම ඒ මමය, ඒතෝහමස්මින් ඒ මගේය, ඒතෝ මේ අත්තා. ඒසෝ මේ අත්තා ඒ මගේ ආත්මය. දැන් බලන්න ඡන්දයේදී, ද්වේෂයේදී, බයේදී, මෝහයේදී, එය මමය, එය මගේය, එය මගේ ආත්මයෙන් කැහැගීමෙන් මුසපත් වෙලා ජයග්‍රහණය කරන්න රමේ දන්නේ කියන එක. එවිට එතන තියෙන අර්ථයට පාලියෙන් ගන්න වෙනවා නিত্য සුඛාත්ම කියන එක. ඒතන් මම ඒතෝහමස්මින් ඒසෝ මේ අත්තා කියන එකට ගන්න වෙන්නේ නিত্য සුඛාත්ම බව. අන්න පෘථග්ජනයයි කියලා කියන්නේ ඇතැම් විට යහපත් දේවල් කළා වුණාට මේ අගතිගාමී භවයේදී නিত্য සුඛ ආත්මණං වූ අදහම ප්‍රයෝජනට ගන්නවා. මෙන්න මේ අදහම ප්‍රයෝජනට ගැනීම නිසා තමයි ජීවිතයේ ළමා කාලයේ පටන් මහලු කාලය දක්වා අර අවපස සඳමින් පුරපසවස්සක පොයේ දවසේ තිබිලා මාසෙ පොයේ දවසට නොපෙනී යන්නාසේ ඉතා සුන්දර මුහුණක් ඇතිව අපි හැමෝම ලදරුවන් වශයෙන් ඉඳලා මේ චිත තුළ මේ ඡන්දා දෝසා බයාමෝහා නැමති සර්පයින් හතර දෙනා පෝෂණය කරගෙන දුක් වැඩි කරගෙන ජීවිතේ කලවර කරගන්නවා. මහලු වයසට පත් වෙනා වගේ ජීවිතෙත් අඳුර වෙනවා. අන්න මේක තේරුම් ගන්න යම් කෙනෙකුට පුළුවන් නම් ධර්මශ්‍රවණය කරලා මුල් වියේදී, මැදි වියේදී, අග වියේදී තමා කාලය අතහැර මහලු කාලය අතහැරියාම මේකට කියන්නේ තින්නම් අඤ්‍යතරං යාමං කියලා. මේ ජීවිතේ යාම තුනක් තියෙනවා. නව යෞවනය, භද්‍ර යෞවනය, අග්‍ර යෞවනය. සිදුහත් තාපසතුමා නැත්තම් ඒ ආනන්ද වැනි අය නව යෞවනයේදීම කලුකෙස් සුදු වෙන්න පෙර මේ මාර්ගයට ගියාය. මමත් එහෙමයි ඒ தත්ත්වයට අද අග්‍ර යෞවනයේ හිටියට ඒ නව යෞවනයේ තමයි ඒ தත්ත්වයටපත් වෙන්නේ. එබැවින් නව යෞවනයේ ඉන්න අය නව යෞවනයේදී භද්‍ර යෞවනයේ ඉන්න අය භද්‍ර යෞවනයේදී අග්‍ර යෞවනයේ ඉන්න අය අග්‍ර යෞවනයේදී මේ දහම පැන යාම දහම ඉක්මවා නොයාම කියන එක කල්යාණ මිත්‍ර සේවනයක් තුළින් සදහම් ශ්‍රවණයකට තේරුම් ගන්න වෙනවා. තේරුම් ගත්තහම ඔහුට වැටහෙනවා ඔහු දහම පැන යනවාද ඒ ස්ථානයේදීමයි දහම පැන යා යුතු නැත්තේ. අන්න එතන තමයි මා පැහැදිලි කරන ලබන තව කරුණක් පවතින්නේ. ඔය වර්තමාන සමාජයේ පවතිනවා නේද ඔය ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා කියලා පාඩම් කරගත්ත වාක්‍ය සමූහයක් මේක නොදන්න කෙනෙක් නැහැනේ. නමුත් මේ වාක්‍ය පාඩම් කිරීම දුර නැගීම වන්නේ නැහැ. ඔය සියල්ල විභාගයට පාස් කර ලිලියා පාස් වෙච්ච ළමයි ඉන්නවනේ ඔබත් අපත් පාස් වෙලා ඇති. ඒ විභාග සමත් කරගත්ත කිසිවෙක් ඒ බුද්ධ ධර්ම ඉගෙන ගත්තයි කියලා සෝවන්නුනේ නැහැනේ. ඒකට හේතුව තමයි බුදු දහම පිළිබඳව විශ්‍යානුබද්ධ ඉගැන්වීමක් කරුණාම මේ බුදු දහම ඉගැන්වීමක් වන්නේ නැහැ. ඒක ප්‍රායෝගිකකරණයට පත්වන්නේ නැහැ. නමුත් අපි තේරුම් ගන්න ඕන දුක්ඛයන් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා. ඔය ඡන්දයේදී පංච උපාදානස්කන්ධය තියෙනවා. දේශයේදී පංච උපාදානස්කන්ධය තියෙනවා. බයේදී පංච උපාදානස්කන්ධය තියෙනවා. මෝහයේදී පංච උපාදානස්කන්ධය තියෙනවා. එහෙනම් මේ පංච උපාදානස්කන්ධ හටගත්ත මොහොතේ එතන දුක පවතිනවා. එතනින් අපිට මේ උපාදාන නැත්තම් මේක අයින් කරගන්න පුළුවන් නම් දුක නැති වූ තැනත් එතනයි. ඒ පංච උපාදානස්කන්ධයන්හිදී ඒ උපාදානයන් දුර වෙන විට ඒ තැන දුක් නැති වෙනව ඇරුණාම දුක නැති වෙන නිවනක් කියලා වෙනම විශාල දනක් බලාපොරොත්තු වෙන්න එපා. එකින් එක අඩුවී යන විට අංග සම්පූර්ණ වෙනවා. එහෙමයි ඒක පැහැදිලි. නමුත් ආරම්භයේ පටන්ම අපට ඒ හේතු නැති වෙන විට දුක් නැති වූ තැන එතනම බවට පත් කරගන්න පුළුවන් කමක් තිබෙනවා. තේරුම් ගන්න මේ තිලෝගුරු බුදු ආනන් වහන්සේ වදාළ ධර්ම එතරම් ප්‍රායෝගික, එතරම් සජීවි, එතරම් සක්‍රීය, එතරම් ප්‍රතිඵලදායි ධර්මයක් හරියට තේරුම් ගත්තොත් එබැවින් උයි බුදු පියාණන් වහන්සේ කෙරෙහි අපි අප්‍රමාණ භක්තියකින් ගෞරවයකින් යුක්ත වෙන්න ඕන. කවදාවත් මේ සමාජයේ කිසිම කෙනෙකුට හොයාගන්න බැරි මේ දහම අපවෙනුවෙන් ජීවමාන කර දීම, මතු කර දීම තමයි බුද්ධක්ෘත්‍ය කියලා කියන්නේ. එබැවින් වැඳලා පුදලා මදි. අර අම්මා තාත්තා ගැන කතා කරනකොට සරියුත් හාමුදුරුවෝ කතා කරන්නේ අම්මා සම්මාදිට්ඨි කරයි කියලා. කර තියාගෙන ජීවිත කාලෙම ඇවිද්දත් දීපු කිරිවල ණය ගන්න බෑ කියලා. එහෙමනම් බුදු පියාණන් වහන්සේ වැනි උත්තමයෙක් සම්බන්ධයෙන් කතරම් ගෞරවයක් තියෙන්න ඕනද කියන එක මේ ගෞරවය වැඩෙන්නේ ධර්මයේ තේරෙන්න. එබැවින් අපි මෙතන තේරුම් ගන්න ඕන අන්තිම කරුණට එනවා. එහෙමනම් අපි මේ ඒතම්මම ඒතෝමස්මින් ඒසෝ මේ අත්තා කියන්නේ ඡන්දේදී ඡන්දය, දේශේදී දේශය, බයේදී බය, මොහේදී මොහය මම කොට අරගෙන ක්‍රියාත්මක වීම. එවිට අපි යන්නේ ගහන්න, බනින්න, කපන්න, කොටන්න, පලිගන්න ඇරුණාම නිදහස් වෙන්න නෙමෙයි. අවසන් කිරීම නෙවෙයි ඒ වැඩි දියුණු කරන මාර්ගය. ඒ කෙලෙස් රැස් කරන මාර්ගය. අන්න දැන් අපිට මේ අවස්ථාවන්දී මේ අවසන් කරන්න වෙනවා. මේ සම්බන්ධයෙන් තියෙනවා විවිධ සූත්‍රවල ලස්සන වචන කීපයක්. පජහති විනෝදේති ගම්පි කරෝති අනභවං ගමේති. හරි ලස්සනයි මේ වචනවල අර්ථය. පජහති අතහැර දමන්න, විනෝදේති ඉක්මවන්න, ගම්පි කරෝති අවසන් කරන්න, අනභවං ගමේති යලිත් හටගන්නේ නැතිසේ අවසන් කරන්න. මේ පෙන්වලා තියෙන පද හතර තියෙන්නේ අප විසින් කළ යුතු දේ. මේක පිරිත් කියනවා කියලා කිය කියා හිටියට වැඩක් වෙන්නේ නැහැ. මේ වචන හතර තේරුම් ගන්න පුළුවන් නම් අපට පජහති විනෝදේති ගම්පි කරෝති අනභවං ගමේති බවට පත් කරන්න වෙනවා. නමුත් පුතග්ජන සමාජයේ මේකට වෙන්නේ නප්පජහති නවිනෝදේති නවිනෝ ගම්පි කරෝති න අනභවං ගමේති. අත හරින්නේ නැහැ, අවිහික්මවන්නේ නැහැ, අවසන් කරන්නේ නැහැ, ඒ වගේම කෙලවරකට දක්වන්නේ නැහැ. අන්න අපට වර්තමාන මොහොතේදී තේරුම් ගන්න පුළුවන් කමක් තියෙන වෙනවා මේ මොහොත කොතනද කියන්න බෑ. ඔබට ය කුමර විය හැකි, මහමග විය හැකි, ඔබේ නිවස විය හැකි, කොතන හෝ විය හැකි. වර්තමානයේදී ඔබේ හැඟීමට මේ ඡන්දයක්, ද්වේෂයක්, බයක්, මෝහයක් වෙන විට ඔබට ඔබේ සිහිය එලවා ගන්නට පුළුවන් නම් මෙතනින් එහාට තහනම් පාර. මෙතනින් එහාට මම මගේ සංකල්පයෙන් වැඩ කරන්න තහනම්. මේ අතහැර දමන්න ඕන. ඒ සඳහා භාවිතා කළ යුතු ධම තවදුරටත් ඉදිරියේදී පැහැදිලි කරන ලබනවා. දැනට වචනින් පැහැදිලි කර වදාරනවා. නේතං මම නේතෝ හමස්මින් නමේසෝ වත්තා. අන්න ඡන්දේ මම නම් මම දිනන්ද යනවා. මම නොවේ නම් අතහැරෙන්න ආරිනවා. මම නොවේ නම් නේතන් මම නේතෝ හමස්මින් නමේසෝ වත්තා නම් ඒ මමත් නෙවෙයි, මගේත් නෙවෙයි, මගේ ආත්මයක් නෙවෙයි. වදනින් මෙසේ ප්‍රකාශ කරනවා නෙවෙයි. අල්ලා ගැනීමේදී, බාර ගැනීමේදී ඒ මම මගේ ආත්ම බවට පත් වෙනවා. බාර ගන්න නැත්නම් අල්ල ගන්න නැත්නම් අපිට අතහරින්න ඕනේ නම් සිහි කල්පනාවෙන් ඇවිදින් ඉවර කරන්න ඕන නම් මේ වැඩෙන පැත්ත වෙනුවට පිරිහෙන පැත්තටපත් කරන්න සිද්ධ වෙනවා. එතකොට ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් අපි ඉවත් වී යනවා නම් එතකොට ඡන්ද දෝෂ බය මෝහයෙන් අපේ හිත ටික ටික අඩු වේගෙන යනවා. එවිට අඳුරු ජීවිතය වෙනුවට අන්ධකාර දවසේ සිටන් පසළොස්වක පොය දවස දක්වා සඳ මෝරාගෙන වෙන විට පරිසරය ආලෝකවත් වන්නාසේ ඔබේ ශරීරය, ඔබේ මුහුණ එනත් ඔබේ ජීවිතය කොතරම් දුරට සැහැල්ලු, සංසුන්, නිරෝගී ජීවිතයක් බවට පත් වේදයි මේ ගමන ආරම්භ කරගෙන ටිකක් දුර යන විට ඔබට වටහා ගන්න පුළුවන් වේවි. එබැවින් අප ළඟයි අපේ නිවීම පවතින්නේ. මේ නිවීම මේ ඡන්දා දෝසා බයා මෝහා වලින් වහගෙනයි අපි මේ උත්සාහ කරන්නේ. ඒවා අපට ඉවත් කරන්න පුළුවන් නම් ආපහු බුදුන් වහන්සේ වදාළ පරිදි එතකොට අපි යෝ ධම්මං නාතිවත්තති. ඡන්දේදී ඡන්දේ අනිත්‍ය දුක්ඛානාත්ම. බයේදී බය අනිත් දුක්ඛානාත්ම. මෝහේදී මෝහේ අනිත් දුක්ඛානාත්ම. වශයෙන් බලමින් සේකරන පැත්තටපත් වෙන්න පුළුවන් නම් එතන ඔබ ධර්මයේ ඉක්මවා යන්නේ නැහැ. එහෙමනම් ඔබගේ යසස කීර්තිය තවදුරටත් පරිමින් ඔබ බුදුරජාණන් වහන්සේට සමීප වෙන කෙනෙක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේට සමීප වෙනවා කියන්නේ බුදු ශරීරයට සමීප වෙනවා කියන එක නෙමෙයි. සංඝාතිකරණ සූත්‍රයේ වදාරනවානේ සිවුරුකොණේ ගෑවි ගෑවි හිටියත් බුදුන්ට සමීප වෙන්න බෑ. ගෞගානක් ඈත හිටියත් මා දෙසු දහම දකිනම් මා දකින්වයි කියලා. එහෙනම් අපටත් අද මේ දහම තුළින් බුදුරජාණන් වහන්සේට සමීප වෙන්න පුළුවනි. මේ ඉදිරියට ලැබෙන්නා වූ සුන්දර වූ නැත්තම් පූජනීය වූ සමයන් තුල අර කියන අවුරුද්ද මුදලාලිකරණය වුණා වගේ වෙසක් සුත් මුදලාලිකරණයට පත් කරන්නේ නැතුව අධ්‍යාත්මික ගවේෂණයේ පැත්තට යොමු වෙලා ඔබට මේ ඡන්දා දෝසා බයා මෝහා කියන කාරණා හතර තේරුම් අරගෙන එහිදී ධර්මයේ ඉක්මවා ගිය ගමන අතහැර දමා ධර්මයේ ඉක්මවා නොයන මාර්ගයට අවතීර්ණ වීම තුළින් බුදුරජාණන් වහන්සේ දැක ගන්නට මං පෙත් පාදා ගැනීම සඳහා මෙම ධර්මානුශාසනාව උපයෝගී වේවා, හේතු වාසනා වේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනය කරමින් අප ධර්ම දේශනාව මෙතකින් අවසන් කරනු ලබනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා සෑම දිනාටම පෙරවන් සරණයි. සදහැවුතුනි ධම්මවංශ ස්වාමීන් වහන්සේ අපගේ ධර්මදේශකයන්න් වහන්සේට තව තවත් මෙම ශ්‍රද්ධා බුද්ධ සම්පන්න බෞද්ධ පින්වත් පිරිසට මෙලොව හිත සෝපිනසත් පරලොව හිත සෝපිනසත් ධර්මදේශනා කිරීමට ශක්ති ධෛර්ය වාසනාව ලැබේවා ආශිර්වාද කරමි. ධර්මදේශනා කළ ධර්මදේශකයන්න් වහන්සේටත් ධර්ම ශ්‍රවණය කරන ලෝකවාසී සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය දීර්ඝායස ප්‍රාර්ථනා කරමි.